දැන් මේ ආණ්ඩුව ගෙනාපු අයවැයෙන් ජනතාවට නැති ප්‍රශ්න ගොඩක් හදලා තියෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව කබලෙන් ලිපන කල්ලයට තල්ලු කළා තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට මෙතෙක් ලැබිච්ච පෝරසාලාධාරේ කපාදු කිරීම. අයවැයකින් ජනතාවට අලුතෙන් දෙයක් නොලැබුණාට වඩා කියන දේ නැති කරාට පස්සේ ඇතිවෙන්නේ දැවැන්ත විරෝධතාවය. ඒ නිසා අපිත් මේ උද්ඝෝෂණයට සහාය පළ කරනවා. විශේෂයෙන් අපි ආණ්ඩුවට බල කරන්නේ ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීමට වහාම ඇහුම්කන් දෙන්න කියලා. මේ ගොවි ජනතාව ඉල්ලන්නේ රැෂිනෝ ශාලාවට යන බලපත්‍ර ගාස්තු අඩු කරන්න කියලා නෙමෙයි. වාහන පර්මිට් එකක් මේ ගොවි ජනතාව ඉල්ලන්නේ තමන් රටට බත සපයනවා ඔවුන්ට සාධාරණ මිලකට ආතික මිලට පොහොර ලබා දෙන්න ගුණාත්මක පොහොර ලබා දෙන්න කියලා. අපි දැන් මේ ඉල්ලීමත් සාධාරණ ඉල්ලීමක් ජනතාව මෙතෙක් ලැබුවා අයිතිවාසිකමක් තමයි ආණ්ඩුව කප්පාදු කළා. වහාම මේ සාධාරණ ඉල්ලීමට අහුම්කන් දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.